ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවතරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ පින්තුන් මේ පින්කම සංවිධානය කිරීම පිළිබඳව ගෞරවනීය රහිත හඳුරන් වහන්සේ පැහැදිලි කළා. තින ඔබ හැමදෙනාම දන්නවා පින්කමේ ආරමුණ මේට මාසයකට කලින් මිය ගිය මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ අලුත්නුවර සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා උන්වහන්සේට ඉතාම සමීප දායකයන් විදිහට කරන පින්කමයි, කෘතවේදී පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් උන්වහන්සේ ජීවත් වෙන කාලේ උන්වහන්සේගේ පැවිදි ජීවිතය තුළ අප්‍රමාණ පින්දහම් සිදු කරගත්තා. ඒ පින්දහම් උන්වහන්සේගේ සසර ගමනට අනිවාර්යයෙන්ම උපකාර පිණිස පවතිනවා. ඒ වුණත් ඔබ සැලකුණ දන්න අය හැටියට සාමාන්‍යයෙන් අපි පින්කම් කරන්නේ හත් දවසෙන් තුන් මාසෙන් නේද? නමුත් මේ පින්තුන් මේ මාසයක් ගත වෙන අවස්ථාවේදී කල්පනා කළා අපි මේක කරන්න ඕන කියලා. මේක තමයි අපේ කෘතවේදීත්වය කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ පින්තුනේ ඒ නායක හඳුරු අපවත් වුණේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? මේ පන්සල තියෙනකන් මේ බුදුගෙට අපි යන වාරයක් පාසාම උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ ගැන අපට මතකයේ තියෙනවා. ඇත්තටම කෙනෙක් මිය ගියායි කියලා කියන්නේ ඒක න අපට මතක නොවෙනවා නම්, ඒක න අපට අමතක වෙලා ගියා නම් තමයි මිය ගියායි කියලා කියන්නේ. ඒක න අපේ හිතේ නිරතුරුව ජීවත් වෙනවා නම්, අපට ඒක න මතක් වෙනවා නම්, එතනත් හැම කලින්ම ජීවත් වෙනවා. ඒක තමයි යථාර්ථය කියලා කියන්නේ. එයා ෆිසිකලි අපෙන් වෙන් වෙන්න පුළුවන්. නමුත් මෙන්ටලි එයා අපිත් එක්ක ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ පන්සල තියෙනකම්ම නායක හම්බුරු ජීවත් වෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මේ කරපු සේවය. මම හිතන්නේ මුළු ඇමරිකා එක්සත් ජනපදයේ ලස්සනම විහාරස්ථානේ බවට පත් කළ උන්වහන්සේ. ලස්සනම ධර්මශාලා උන්වහන්සේ හැදුවා. ඉතින් ඒ සඳහා ලොකු කැපවීමක් කළා. උන්වහන්සේගේ සිහිනේ සැබෑ කරන්න පිටිපස්සෙන් ඉඳගෙන මේ පින්නතුන් වාක් උදව් කළා. ඉතින් ඔබ ඒ ස්වාමීන් වහන්සේට ජීවත් වෙන කාලෙදිම උදව් කළා. මම හිතන්නේ උන්වහන්සේගේ සීනේ සැබෑ කරන්න. ඉතින් එයකින් ඔබ සතුටටපත් වෙන්න. අනිත් කාරණේ තමයි උන්වහන්සේ මේ රැගෙන ආපු මේ මෙහෙවර උන්වහන්සේ සිද්ධ කළාටත් වඩා තව ටිකක් හරි ඉහළින් හොඳින් සිද්ධ කරන්නට ඔබ අදිස්ථාන කරගන්නට ඕන, කැප වෙන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන්ම මේ ඉන්න ස්වාමීන් වහන්සේලාට නාගිත හාමුදුරුවෝ, රකිත හාමුදුරුවෝ, මේ දමරතන හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේට ඔබ ශක්තියක් වෙන්නට ඕන. ඒක තමයි ඒ අපවත් වෙච්ච නායක හඳුරන්න කරන ලොකුම උපකාරය, ලොකුම කෘතඥතාවය වෙන්නේ. උන්වහන්සේ වෙනුවෙන් අපි පින්කම් කළා, පින් අනුමෝදන් කරන වගේම උන්වහන්සේගේ ගුණ සමරන වගේම උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ සේවය ජීවමාන කරන්නට අපි කැප වෙන්නට ඕන. ඉතින් පන්සලක් කියලා කියන්නේ පින්තුනේ එක්කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් විහාර අධිපති කෙනෙක් විදිහට හිටියට ඒ පන්සල ඇත්තටමයි දායකයන්ට. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් කැපවෙලා පන්සලක් හදනකොට මිනිසුන්ට බල කර කර ඇතැම් විට ආධාරය එකතු කරනකොට සමහර විට ටිකක් කරදරයක් වගේනේ. නමුත් පින්තුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතුණාම තමයි තේරෙන්නේ ඇත්තටම යහඳුර මොකද කළේ කියලානේ. ඉන්නකම් ඇතැම් විට අපිට ආධාරයක් ඉල්ලනකොට හරි ටිකක් කරදරයක් වගේ හිතෙනවා. නමුත් ඇත්තටම මේව දිහා බලනකොට තේනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ කාටද මේ දේවල් කරන්නේ කියලා. ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් මේ කරන්නේ. ඉතින් ඒ නායක හාමුදුරුව තමන්ට කරන්න පුළුවන් උපරිම දේ උන්වහන්සේ කළා. උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය අනුව, උන්වහන්සේගේ මානසික ශක්තිය අනුව උන්වහන්සේ උපරිම දේ කළා. පෙන්නික් මිලා ගියා. එනිසා උන්වහන්සේ සැබෑ ලෙස ජීවත් කරවන්නට ජීවත් වෙන හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා. මං හිතන්නේ ඒ දේ ඔබ හොඳින් කරනවා කියලා. ඉතින් අපිත් විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේලා ගිහිලා සිටින්නේ උන්වහන්සේ කරපු මේ සේවය ලස්සනට තවත් ඉදිරියට කරගෙන යන්නට උන්වහන්සේට අපි උනන්දු කරනවා. උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා. පින්තුනොත් උන්වහන්සේලාගේ දෑත ශක්තිමත් කරන්නට ඕන. කිසියම් රටක ස්වාමීන් වහන්සේලා ශක්තිමත් වුණොත් තමයි ධර්මය හඳුනා ගන්නටත්, ඒ වගේම බුද්ධ රත්නය හඳුනා ගන්නටත් පුළුවන්කම තියෙන්නේ. කිසියම් රටක ස්වාමීන් වහන්සේලා දුර්වල වුණා නම් ශාසනය පිරුණා. පිළිම ඉතුරු වෙනවා, විහාරස්ථාන ඉතුරු වෙනවා. ඔබ දන්නවා ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, බංගලාදේශය, ඉරානය, මේ රටවල ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් හිටියපු ස්ථාන. නමුත් අද කවුරුවත් නැහැ. පිළිම ටිකක් විතරයි තියෙන්නේ. ඒවත් මිනිස්සු විනාශ කරනවා. ඒකේ මුලින්ම දුර්වල වුණේ ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා දුර්වල වෙනකොට අනිත් ඔක්කොම බිඳ වැටෙනවා. බුදු දාම සංගිකින ත්‍රිවිධ රත්නයෙන් ජීවමාන රත්නය ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා ශක්තිමත් කළ පමණටයි ධර්මයේ බැබළෙන්නේ. ධර්මයෙන් බැබළුණු පමණටයි බුදුහාමුදුරු ජීවමාන වෙන්නේ. ඒ නිසා ඔබ දායකයන් විදිහට විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේලාට උදව් කරමින් මේ විහාරස්ථාන ඉදිරියට ගෙන යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ සෝදානම් කරපු දාණය එදා සැරියුත් හාමුදුරන්ගේ පටන් ඒ ශාසනයේ ශෝභමාන කළ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන්ගෙන සැරියුත් මොගලන් ආදී නික්‍රේස්ලි මහරහතන් වහන්සේලාගෙන් ශෝභමාන වෙලා ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ඉතාම ශක්තිමත් වුණු මිහිඳු මහ රහතන් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ලෝකව්‍යාප්ත වෙච්ච මේ උතුම් සම්බුද්ධ ශාසනයේ ශෝභමාන කළ ඒ සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ දානීය පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් මෙත මාසයකට කලින් මේ ගියා ගෞරවණීය අලුත් නුවර සුමන තිස්සනායක ස්වාමින්දරණ වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින සුවපත් වේ හැකි ඔබ නමින් මියගේ යම් තාඥාතින් වෙත්නම් ඒ අද මේ පින සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් අපි දානීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පූජා කරමු අට පිරිකර සහිතව. Dear friends in Dhamma, now you are going to offer these items and food to the Mahasangha, contemplating on the qualities of the Mahasangha. Specially, you perform this meritorious activity for remembering Nayaka Hamaduru, who departed 1 month ago, Venerable Aluthnuvara Somanathissa Nayaka Thera. By the power of this meritorious act, may the Mahanayaka Thera be attained Nibbana. With that intention, let's offer these items to the Mahasangha, reciting the Pali verse. Please repeat after me. Imang dikkhaṁ saparikkhāraṁ saddha parikkhāraṁ bhikkhu saṅghassa dema. Imaṁ dikkhaṁ saparikkhāraṁ saddha parikkhāraṁ bhikkhu saṅghassa dema. Imaṁ dikkhaṁ saparikkhāraṁ saddha parikkhāraṁ bhikkhu saṅghassa dema.